ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලි එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ උදකූපම පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් තීති. ධර්මානුශාසනාවන් සවන් දෙමින් සිටින ධර්මයට ලැබී ධර්මයේ ගැඹුරු කුමක් දැයි සොයමින් සිටින සදහවත් එවැගේම මනවිත හිතවත් සිටින සදහවත් පින්වත්නි, අප මේ ධර්මදේශනාවන් මාලාවක් වශයෙන් කරමින් පිළිගුරු බුදු පියාණන් වහන්සේ අපේ සැනසීම සඳහා දේශනා කරවදාළ ධම්මෙහි ගැඹුර ගවේෂණය කරමින් සිටිනවා. අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් සිටිනවා. මේ අනුව මේට අවධානය යොමු කළා වූ ශ්‍රාවක පිරිස් ඒ පිළිබඳව සතුටින් කතා කරනවා. නැවත ශ්‍රවණය කිරීමේ ඕනකම් පිළිබඳ මතක් කරනවා. තව කරුණු පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. එනවා අපට බොහෝ දේවල් කියන්න තිබෙනවා. අවුරුදු 2500ක් නෙමෙයි 2300ක් විතර සාමාන්‍යයෙන්. නැත්නම් බුද්ධ වර්ෂේ නම් 2500ක් ක්‍රිස්තු වර්ෂේ නම් 2600ක් විතර. කාලයක් තුල බුදු පියාණන් වහන්සේ ලෝට දේශනා කළ ධර්මය කාලයත් සමගෙමින් තමයි අපාතයට පත් වී තිබෙන්නේ. මේ කාලයත් සමග ගමන් කිරීමේදී සිදුවන හැලහැප්පීලි නිසා අද අපට නිරන්තරයෙන් දකින්න අසන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ එලෙසින්මද එහෙම නැත්නම් වචනයේ සෙව්වත් අර්ථය වෙනස් වෙලාද කියන එක පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. හේතුව උන්වහන්සේම වදාරලා තිබෙනවා. තථාගතප්පේ දිසස්ස ධම්ම විනේ විවතෝ විරෝචති නො පටිච්චන්නෝ කියලා. ඒ බැබලීම සිදුවන්නේ විවෘත වුණත් වැසුණුත් බබලන්නේ නැහැ කියන එක. සද්ධර්ම අන්තර්දාන නැත්තම් ප්‍රතිරූපක වෙන සූත්‍රවල සද්ධර්මයේ යටපත් වීමක් පිළිබඳව ඉඟිත් වදාරලා තිබෙනවා. මා දකින ආකාරයට නම් එදා ස්ත්‍රී පුරුෂ කිහිපෙදි ભેදයකින්තරව යමෙක් බුදු සමයේ සරණ ලබා ගත්තා නම් ඊට සාක්ෂි තිබෙනවා අපට පොතපතෙහි. අදත් නිරවුල්ව ධර්මයේ ලබාගත හැකි නම් ධර්මයේ තේරුම් ගත හැකි නම් ඒ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයන් මේකට බලපාන්නේ නැහැ කියන එකයි මගේ කල්පනාව. ඒ අනුවයි අපි මේ ධර්මයේ ගැඹුරු තැන් ත්‍රිපිටකගත සූත්‍රාස්රයෙන් පැහැදිලි කරමින් සිටින්නේ. ඒ අනුව අපි අංගුත්තර නිකායේ සත්තක නිපාතේ පවතින සූත්‍රයක් තමයි මාතෘකා පාඨය වශයෙන් මාද ගත්තේ. කල්පනා කරන්නේ මේ ධර්මදේශනාව පැකින් නිම කරන්න පුළුවන් වෙයි කියලා. මට එහෙම කලබලයක් හදිසියෙකුත් නැහැ. ඉඩකඩ ලැබෙන පරිදි කොටසක් එක සතියක හෝ ඊළඟ සතිය අනිත් කොටස විකාශ වෙන ආකාරයෙන් කරන්න වෙනත් පුළුවෙනි දේශනාව වෙන ආකාරය අනුගත කළ. බුදු පියාණන් වහන්සේ මෙසේ වදාරලා තිබෙනවා. මේ උදකූපම පුද්ගල කියන එකෙන් කියන්නේ උදක කියන්නේ ජලයට උදකූපම. එතකොට ජලජ ක්‍රියාකාරකම් කියලා අපි ගනිමු. ජලයේ කරන වැඩ කීපයකට උපමා කරලා තියෙනවා. මේ සමාජයේ ඉන්න සියලුම දෙනා මේ සත්තිමේ බික්කේ කියලා කතා කරනවා. ගොඩවල් හතට ඇතුළත් කරලා තිබෙනවා. අපි අදාළ කරුණට අවතීර්ණ වෙන්න මත්තෙන් මෙසේ බලමු. මොනවද අපට ජලයේ කරන්න පුළුවන්? ජලයෙන් පිරිසුදු වෙන්න පුළුවන්. ජලයේ විලීමේ යන්න පුළුවන්. ජලයේ පිහිනන්න පුළුවන්. ජලයේ පානය කරන්න පුළුවන්. ඔය වගේ නොයෙක් දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ජලයේ ප්‍රයෝගී කරගෙන සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් ටිකක් මුල් කොටගෙන තමයි මේ උදකූපම පුද්ගල සූත්‍රය දේශනා කරලා තිබෙන්නේ. එහි තිබෙන අන්තර්ගතව පාපී පුද්ගලයාගේ පටන් නික්ලේශී වූ රහතන් වහන්සේ දක්වා යන ගමන් මඟ සහ තමන් ඉන්න තැන පතන කියලා තේරුම් ගන්න අවශ්‍ය කර්ම පැහැදිලි කිරීමක්. එනිසා අපි මුල ඉඳලා අගට යන්න ඕන. අවශ්‍ය දහම් කොටස් මුලදී නොවේ තිබෙන්නේ මැදදී හෝ අගදී. බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවු. බුදු පියාණන් වහන්සේ කතමේ සත්‍ය යනුවෙන් වදාහරලා කවුද මේ හත් දෙනා? එකින් එක විග්‍රහ කරන්න යනවා. ඉදබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිග්මුග්ගෝ හෝති. එක පුද්ගලයෙක් ඉන්නවා, එයා ගිලුනොත් ගිලුනාමයි නිම්මුග්ගෝ. දැන් নিমগ্ন වෙනවා කියන වචනේ ඇවිත් ඉන්නේ නිම්මුග්ගෝ කියන එකෙන්. එතකොට යමෙක් ජලයේ ගිලුනොත් ගිලුනාමයි කියන්නේ එහෙනම් වතුර යටට ගියොත් ඔහුට උඩෙන් හම් වෙන්නේ නැහැ. වතුර යටදී මියන්න සිද්ධ වෙනවානේ. කවුද මේ ජලයේ පිළෙන පුද්ගලයා? කතංච බික්කවේ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිග්මුග්ගෝ හෝති. ඉද වික්‍රේ කච්ච පුද්ගලෝ සමන්නාගතෝ හෝති ඒකාන්ත කාලකේහි අකුසලේහි ධම්මේහි. අන්නේ පුද්ගලයා තමයි ඒකාන්ත කාලකේ. කාලකේ කියන වචනේ කළු කියන අර්ථයෙන් එතන ගන්නවා. කළු කියන වචනේ ගන්නෙ මේ අපේ සමාජයේ තියෙන කළු සුදු වර්ණයට නෙමෙයි. හොඳ නරක දෙක නැත්තම් පින් පව් දෙක. තවත් එහාට ගියාම කුසල් අකුසල් දෙක. එතකොට කුසල් සුදු නම් අකුසල් කළු. අන්න ඒ වගේ නිරන්තරයෙන්ම ඒකාන්ත කාලෙක නිරන්තරයෙන්ම පාප ධර්මයන්, යහපත් ධර්මයන්, පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් කියන කාරණේ පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් අවබෝධයක් නැතුව නිරන්තරයෙන් පාපයට බරව පාපයේහි යෙදී ජීවත් වෙන චරිත තිබෙනවා. ඒක තවත් ටිකක් පැහැදිලි කරනවා නම් අපි එකට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා. නියත මිත්‍යා දෘෂ්ටිය සඳහන් වෙන්නේ දසවස්තක මිත්‍යා දෘෂ්ටියේහි. දානේ, සීලේහි, යාගේහි විපාක නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ, මෙලෝ පරලෝ නැහැ, බුදුන් රහතුන් කියලා දෙයක් නැහැ, නැවත කොයි හැම දෙයක්ම. උප්පාදික වෙන සත්‍යයක් නැහැ. එතකොට ඉබඳු දේවල් විශ්වාස නොකරනකොට ඔහුට ඔහු ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඔහුට වෙනස අනාගත ඵල පිළිබඳ ගැටලුවක් නැහැ. එනිසා ඔහු ජීවත් වීම සඳහා කරන්න ඕන දෙයක් වෙලාවේ හැටියට කරනවා. අන්නේබුන් තත්ත්වයන්දී සිතින් කයෙන් වචනෙන් නිස්සාරම දුස්චරිතය සිදු වෙන්නේ. සුචරිතය කියන පැත්තකට නැඹුරු නැහැ. වචනෙන් කතා කරත් පරස වචනයක්, හැමක් කළත් හොරකමක්, වංචාවක්, බොරුවක්. සිතුවත් එහෙමයි දේශහගත සිතේලි. එනිසා මෙතන මේ පෙන්වන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටි ඒකාන්ත කාලකේ. නියත වශයෙන්ම මේ පව් කම් කරමින් ජීවත් වෙන චරිත අපට හොයාගත්ත හැකි. මව්පියන්ගේ ගුණයක්වත්, පූජ්‍යපක්ෂේ ගුණයක්වත්, ආගමික ශාස්ත්‍රයේ ප්‍රමුඛයීමක්වත්, ඒ වගේ සාමාන්‍ය කෙනෙක් සතුටින් කරන මේ මනුෂ්‍ය ධර්මතාවයන්වත් භාවිතා නොකරන චරිත නැතුව නෙවෙයි. එතකොට ඒ පුද්ගලයාට මොකද පෙන්න තියෙන්නේ? එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනටත් ඔහු ගිලිලා ඉන්නේ පාපේ. නිම්මුක්කෝ නිම්මුක්කෝ හෝති කියලා කියන්නේ ගිලුනොත් ගිලුනාමයි. ඔහුට ආපහු උඩේමක් නැහැ. දැන් සාගරේ යමක් ගිලුනොත් පතුලටම ගිලුනහම ඔහුට ජීවිතේ නැති වෙනවා. සාගරේ මෙන්න කතා කරන්නේ උදක කියන එක ජලයේ සාගරයක්. අපි සංසාරයත් සාගරයක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සංසාර නැවත සාගරයේ පව කරන පුද්ගලයා පාපෙහි ගැලෙනවා පාපෙහි ගිලෙනවා. එනම් ඔහුගේ චිත්තසංතානගතව පවතින ලෝභ දේශ මොහ මූලයන්ගේ බලවත් වීම. ඔහුට ජීවිත අවසානයේදී තීරණය වෙන්නේ ඊට අදාළ ප්‍රතිසන්දියක්. සූත දේශනා විශාල ප්‍රමාණයක පැහැදිලි කරලා තියෙනවා පාප චිත්තනා මුල් කොටගෙන සත්වයා අපාගත වෙනවා නිර්තිරසන්න ආදී සත්තු වෙනවා කියන එක. අන්න ඒක තමයි මේ පොත් වෙන්නන්නේ. කෙලපන විත්තේ කච්ච පුද්ගලෝ මහණේක පුද්ගලෙක් ඉන්නවා යාත් මේ හොඳ නරක පින්පව් ධර්මය අධර්මය සාර ධර්ම අසාර ධර්ම මේ පිළිබඳ වාදයක් නැහැ ભેදයක් නැහැ ගැටලුවක් නැහැ. මෙතන පවතින අතිශයින්ම ආත්මార్థකාමීත්වය තවත් කිසිම දෙයක් පිළිබඳව රට ජාති ආගම මෞපියන් ඔය මොනවාක්වත්ම ගැන කතා පරලෝ පිළිම්පව මොකක්වත් නැහැ. මේකට අපි ඒ කාලේ කියපු විදිහකුත් තියෙනවා අදත් කියන විදිහකල් තියෙනවා. අදත් කියනවා බල්ල මරා හරි සල්ලි හොයමු කියලා. ඒ කාලේ ඔකට කියනවා මේ ඊළඟ තෙල් කම හොරකම් කරලා හරි කියලා. ඒ වගේ ජීවත් වීමේදී ජීවත් වීමට අවශ්‍ය දේ උපයා ගැනීම සඳහා අන් අයට හිරිහැර වුණාට, කරදර වුණාට, සමාජය විනාශ වුණාට, පරිසරය විනාශ වුණාට, ගස්වැල් විනාශ වුණාට, කවුරුවත් මිය ගියාට, කාටවත් පාඩු වුණාට කෙරළුවක් නැහැ. මේ අතිශය විනාශකාරී දෘෂ්ටි ඇති අය සමාජ පිළිල මේවා. නම් බුදුන් වහන්සේ වදාරන අවුන්ගේ අනාගතය නියත වශයෙන්ම ගිලීමක් කරනවම ගැලවීමක් නැහැ කියන එක. නමුත් අපිට මෙබඳු පුද්ගලයන් ඉන්නවයි කියලා දේශසහගතව උන් දොස් පවරන්න බෑ. උන් සමාජයෙන් පළවා හරින්නව ප්‍රතික්ෂේප කරන්න බෑ. සත්පුරුෂය වශයෙන් අපි කල්පනා කරන්න ඕන හැම විටම අසත්පුරුෂයත් එයින් ගලවා ගැනීම සඳහා යම් යම් ආකාරයක ප්‍රයාමාර්ග ගන්න. මොකද මේ සත් සංසාර ගමනෙහි කාටවත් පාපයෙන් ගැලවීමක් නැහැ සසර ගමන. ඒක අකුසලයෙන් වෙන්වීම තුළ තියෙනා වූ මාවතක්. හැමෝම එහෙමනම් ප්‍රඥාව කියන එක දියුණු කර ගන්න ඕනේ. ඉතින් සංසාරික ගමන් මගේ මේ වන විට දියුණු කරන තියෙන මට්ටමක් ක්‍රම තමයි යමකට වැටහීම සහ වැටහීමේ අවම උපරිම බව තියෙන්නේ. එහෙනම් ඒ බඳු දේවල් කරන අයට ඒ වැටහීම නැතිකම තියෙන්නේ. එහෙම නැත්නම් ඒවාගේ ආත්මార్థකාමීත්වය. එහෙනම් ඔවුන්ට යම් දවසක ඒවා තේරෙන්න පුළුවන්. බොහෝ විට මේවා තේරෙන වෙලාවල් තියෙනවා එයාගේ අයිට මේ ජීවිත අවසානයේදී. එහෙමත් නැත්නම් එල්ලුම් ගසට නියම වෙලා බෙල්ලට තොන්නු වැටෙන්න මැත්තේ. මම් පෙර ගියේ වරදින් පිරිපාරකේ ඒ ගියේ මගේ අවසානයේ පෞරකය සුලිනිදි සිංහසෝරින් ගීතයකින් ගායනා කරනවා. අන්න ඒ වගේ සිරගෙදර හලිය එලියක්වත් දකින්න නැතුව අවුරුදු 25 30ක් දුක් විඳින සිදු වුණාම දැන් මතක් වෙනවා මම කරපු දේවල් වලටයි මේ විඳින්න වෙලා තියෙන්නේ කියලා. ඔවුන් ඒ මෝඩකම කරගත්තා ඔවුන්ගේ ලෝභ දේශ මොහ පාලනය කරගන්න බැලුව. දැන් ඇස් ඇති අයවත් කියලා කියන්නේ මේ පාරේ ගියොත් මෙහෙමයි හිම වෙන උරුම වෙන ඉරණම කියන එක දකින්න පුළුවන් නම් දැසෙන් සමාජයේ අයට. ඇයි අපහන ප්‍රශ්නය සෑවැටුන වලේ දවලුත් වැටෙන්නේ? අන්න අය බුදු දේවල් කරලා දුකටපත් වෙලා ඉන්නවා නම් අපටත් ඒව කළොත් ඒක නේද කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඔබට යම් නෝනක් තිබෙනවා. ඔය පිළිබඳ ලස්සන සූත්‍රයක් තිබෙනවා මේක ඉදිරිපත් කරලා ඉන්නම්. මේක බුදු පියාණන් වහන්සේ වදාළ දෙයක්. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාහරනවා රාජපුරුෂයෝ යම් කිසි පුද්ගලෙක් රජතුමාට අල්ලාගෙනක් දෙනවා වැරදි කළ කෙනෙක් පරපතර වැරදි. රජතුමා විනිශ්චය දෙනවා. උදංගෙට ඊටකස් හිසක සමරා දමන්න. රාජපුරුෂයෝ නැත්තම් වදකයෝ ඔහුගේ හිසේ මල්දම් පළඳවා ඒ වගේම හත් තොප්පියක් පළඳවලා හත් වෙනම් අඳවලා වදක බෙර ගසමින් මේ මරණ ස්ථානයේ කරා හන්දියෙන් හන්දියට හැරමින් පාරවල් දිගේ අරන් යනවා. මේකේ සම්කෘෂි දැක්මකුත් තියෙනවා. අනිත් අයට පේන්න මෙහෙම දේවල් ඒ කාලේ කරලා තියෙන්නේ. යන ගමන් ඔහු මරා දමන්න හේතුව කොහොමද කියලා රාජපුරුෂයන්ගෙන් විමසනවද කින්ගෙන් ජනතාව. මෙයාමට මෙරුම් කෑමට සිදු අපරාධය ඔවුන් පැහැදිලි කරනවා. මෙන්න මෙතන තමයි මේ යමක් දැකලා හැදෙනවයි කියන තැන තියෙන නිසා මම මේක මතක් කරන්න හදන්නේ. මහන්සි වදාරනවා ඒ අහන හැම පුරුෂයෙක්ම කල්පනා කරනවලු මේ පාරේ ගියොත් නම් මටත් මේ ඉරණ තමයි හිමි වෙන්නේ. ඒ නිසා මම මේ වරද මේ ජීවිතේට කරන්නේ නැහැ කියලා. ඔය ගැඹුරු ධර්මයක සංවරයක් නෙමෙයි පෙන්වන්නේ. ඔය අනාගතය දැක්ලා යම් කිසි දෙයක් රැක කෙනෙක් වැටලා ඉන්නවා නම් දවල් නොවැටෙන්නට අන්න අය ඒව කරන්නේ නැහැ කියලා තමන්ගේ හිතට යම් කිසි අවබෝධයක් නිශ්චයක් තීරණයක් ගන්න එක. මේ සමාජයේ ඥානවන්තයින්ටත් මේ දේවල් දැකලා ඒ සිදුවෙන චෝදනා වැරදි දඬුවම් දැකලා පුළුවන්කමක් තියෙනවා ගැඹුරු ධර්ම අවයක් අවබෝධ වුණාට මෙන්න මේ විදිහට මේ ගිලන පුද්ගල භාවයෙන් නිවත් වෙන්න. ගිලෙන්න නෙමෙයි අවශ්‍ය. අපි ධර්ම දේශනා කරන්නේ කවුරුවත් ගිලන්නත් නෙමෙයි. ගිලන පුද්ගල ස්වභාවයෙන් ඉවත් වෙන්න ඕන. එතනින් එහාට ආයුතු ගමන් මාර්ග මේකේ තව බොහොම තියෙනවා. එනිසා ගිලෙන පුද්ගලයින් දැක උන්ට අනුකම්පා කරමු. ඔවුන්ට අර මාපෙන්න උදාහරණේ පැහැදිලි කරමු. මරණ දඬන නියමුනේ වරදක් කළ නිසා එහෙනම් ඒ වරද නොකළොත් මරණ දඬන්නේ හිමි වෙන්නේ නැහැ. අපාගත වීම හෝ ඒ වගේ හිට දඬුවම් දීම හෝ සිදු වෙන්නේ තවත් නීති විරෝධී දේවල් එහෙම කළොත්. එහෙනම් තමයි ඒවා කරන්නේ නැත්නම් සිදු වෙන්නේ නැහැ. සමහර විට වැරදි විනිශ්චයක් තීරණයක් නිසා එහෙම දේවල් සිදු වෙන්නත් බැරි කමක් නැහැ. වර නොකළපු වරදවල් නොකරපු අයත් තෙල්ලුම් ගස් ගන්න නියම වෙලා ඉන්නවා, සිර දඬුවම් වලට පත් වෙලා ඉන්නවා. ඒක නීතියේදී පවතින කිසියම් දුර්වලතාවයක් නැත්නම් ඒ සිද්ධිය ඔප්පු කරගන්න බැරි කමක්. එහෙම වාසනාවන්තය නම් නැතුවා නෙවෙයි. නමුත් අපි මේ බැලුවොත් එහෙම නොකරන්නේ නම් එහෙනම් ඒ පිළිබඳව අපට නිගලෙන්න සිදු වෙන්නේ නැහැ. ඒකට මේ වතුරේ ගිලෙන පුද්ගලයයි කියලා කියන්නේ සංසාර ගමනේදී මිනිස්කම අතහැරගෙන අපාගත ඉගිලුනොත් ගිලුණාමයි කියන්නේ ලේසිකට බඩ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේත් වදාරන දෙයක් තමයි ඔය පිළිබඳව මේ එකක උපමාවක පැහැදිලි කරනවා. අර වියගස් උපමාවෙම විශ්වදුරෙන් අහස බැලීමේ උපමාවෙමත් තියෙනවා. එක පැත්තකට ගොවියෙක් සාගරයට විසිකරහම වියගසක් ඒ වියගස හතර පැත්තට පෙරලමින් සුළඟින් එමෙත ඇදී යද්දී වසර 100කට වතාවක් උඩ වෙන කැස්බෑවෙක් මේ විශ්වදුරෙන් හිස දමා ගන්න මේ කාරණාව සිදු වෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලාගේ උත්තරේ තියෙන්නේ ස්වාමිනේ ඒක සිදු වෙනව හැකියි කියලා. මේ ඒක සිදු වෙන්න පුළුවනි මහණනි. අපාගත වන සත්‍යයක් නැවත මිනිසෙක් වශයෙන් උපදිනවයි කියන කීටත් වඩා දුර්ලභයි කියලා තියෙනවා. එන්න මේක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට පවට බිය ඇති වෙලා නිෂ්කම අහිමි කරගන්න ප්‍රයාමාර්ගයන්ගින් වළකින්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රථම පියවරක්. එනිසා අපි ගිලෙන පුද්ගලයන් දැක ගිලෙන්ට සලස්සන්නේ නැතුව අනුකම්පා කරලා පුළුවන් නම් ගිලෙන එක වළක්වා ගන්නට මහන්සි වෙමු. බුදුන් වහන්සේ දෙවෙනි චරිතය කියනවා. කතංච භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ඤිත්වා නිම්මුඤ්ඤති. ඊළඟ ප්‍රශ්නේ ඉදපන වික්‍රේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ඤිත්වා නිම්මුඤ්ඤති. මහණනි තවත් පුද්ගලෙක් ඉන්නවා උම්මුඤ්ඤිත්වා ඉපිලෙනවා උඩේනවා අත වෙනවා. හැබැයි උඩාවට ආපහු ගිලෙනවා. අන්න ඊළඟ චරිතය මොකද්ද මේ උඩ ඇවිදින් යට ගිලෙනවායි කියලා කියන්නේ. ජලයේ මුදවුත් කරන්නේ මේ උපමාන් පවතින්නේ. ඔහු වෙන්න මෙහෙම හිතනවලු. මෞපියන්ගේ අසර නිසා, ගුරුවරුන්ගේ අසර නිසා, ධර්මශ්‍රවණය කරන්ට ලැබීම නිසා ඔහු කල්පනා කරනවා. සාදු සද්ධා කුසලේසු ධම්මේසු. සාදු හිරි කුසලේසු ධම්මේසු. සාදු ඔත්තප්පං කුසලේසු ධම්මේසු. සාදු විරියං කුසලේසු ධම්මේසු. සාදු පඤ්ඤා කුසලේසු ධම්මේසු. ඔහු හිතනවා මේ සද්ධාව සද්ධාවෙන් කුසල් කරන එක හොඳයි. පවට ලැජ්ජාව හොඳයි. පවට බිය වෙන එක හොඳයි. වීරිය කරන එක හොඳයි. ප්‍රඥා වඩන එක හොඳයි. එහෙම හිතනවා. ඒකට තමයි මේ ඉල්පෙනවයි කියලා කියන්නේ. දැන් ඔකට හොඳ උදාහරණයක් තියෙනවා. අපි ඔය ගුවන්විදුලි වගේ මේ අම්නම් තැන්වල ධර්ම දේශනා කරාම යහන පින්නතුන් අතර ඉන්න සමහර අය බොහොම ශ්‍රද්ධාවෙන් අපි හමු වෙලා සමහරට වැඳලා තොරතුරුත් අහලා අපිත් මේ ධර්මය අහන්න කැමති වෙන භවනා කරන්න ඕනේ. මේ සිත හදා ගන්න ඕන, සසර දුකින් මිදෙන්න ඕනේ. අපිට මේවා තේරෙනවා අඩුයි. අපි එන්නම්කෝ ඔබ වහන්සේ මුණ ගැහෙන්නේ එහෙම කියන අවස්ථා තියෙනවා. එහෙත් 100ක් එන්නම් කිව්වොත් 10 දෙනෙක් එන්නේ නැහැ. අනිත් 10 දෙනෙක් ඉන්නේ අනිත් 90ටම ගෙදර ගියාපහම මේක අමතක වෙනවා. මේකට හේතුව මොකක්ද? අපි ඉන්නේ ජීවත් වීම නැමැති සටනේ. මේ ජීවත් වීම නැමැති සටනේ හැමදෙනාටම ජීවන ගමන පහසු නැහැ. ආදායම් මට්ටමේ අඩුකම් නිසා. ඒ නිසා ඔක්කොටම ඉස්සෙල්ලා බලගින නිවා ගන්න වෙනවා. වගකීම් එක් වශයෙන් මව්පියන්ට ආහාර දෙන්න ඕන නම් දුදරුවන් පෝෂණය කරන්න ඕන නම් ඒකට මුල් තැන දෙන්න වෙනවා. එලකට උන්ගේ කාලය හරස් වෙනවා. ඒ කාලේ හරස් වීමේදී අර ධර්ම ශ්‍රවණය කිරීමේදී ඒ ධර්මයට ඇති වෙන පැහැදීමක් ඇති වුණාට ආපහු ගෙදර ගියාපුවම අර නිවර්ණ ධර්ම කියන කාරණා සිතාවහම අර උත්සාහය අර වීරිය මේ සියල්ල අමතක වෙලා යනවා. ඒක නෙවෙයි පිහිටන්නේ. උමුංජිත්ව එහෙම නම් මේ ඉපිලෙනවා. ඉපිලුණාට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය නොලැබෙන නිසා වීරියට යොමු නොවන නිසා බුදුන් වහන්සේ වදාළ පරිදි නම් කල්යාණ මිත්‍ර සේව නිසා සද්ධර්මයේ කියන එක ශ්‍රවණය කිරීමට යොමු නොවීම තුල වුණ ආයේ එවඳු පුද්ගලයන් ගැන උන්වහන්සේ වදාරන්නේ ආපහු වුණොත් වැටෙනවා නැත්තම් උම්මුංජිත්වා ඉපිල ගිලෙනවා. ඒ කියන්නේ එකෙන් පෙන්වන්නේ තස්ස සද්ධා නේව තිච්ඡන්ති. උන්ගේ සද්ධාව පවතින්නේ නැහැ. නේව වද්ධති. වැඩිදුණු වෙන්නේ නැහැ. හා යතේ පරිහාරදා පිළිහෙනවා. මෙන්න මේ විදිහට මේවා හොඳයි කියලා කීවට ඊට අදාළ පුණ්‍ය කර්මයන් සිදුවන ස්ථාන පින්කංගවල හෝ නැත්නම් දන්සල් ආදී කාරණා කටයුතු වලට යොමු වුණාට පෞද්ගලික ජීවිතයේදී ඒක දියුණු කරගන්න කල්පනා කරන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාවයි ඒවා වැඩෙන්නේ නැතුව පිහිටන් නැතුව පිරිහී යනවා. එතකොටත් මාසයකට එකක් හරි දවසකට එකක් හරි එහෙම නැත්නම් මාස තුනකට එකක් හරි තමයි ධර්ම දේශනාවක් හෝ පුණ්‍ය කර්මයකට යොමු වෙන්නේ. ඊතුරු කාලේම ආයෙත් අර ගිලෙන පුද්ගලයාගේ වගේ අනිත් දුස්චරිත කාරණා වලින් නම් ජීවත් වෙන්නේ. එහෙනම් ඔහුගේ ශ්‍රද්ධාව පිරිහි යනවා. ඔහු ඉපුලුණාට ඔහුත් ආපහු ගිලෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔහුගේ චිත්ත සංතානෙත් සමහර විට 4/5 තමයි හතක් දේවල් ඇත්තේ අනිත් එක 90% විතර ලෝභ දේශ මොහ මූලික කොට ගත්ත ක්‍රියානම් ඔහුට සිදු වෙන ඊටම තමයි ඉපුලුණාට ගිලෙන්න සිදු වෙන එක. සංසාරේ පදලේ ගිලෙන වාගේ සංසාර සාගරෙත් ගිලෙනවයි කියන එකෙන් පෙන්නන්නේ එහෙමනම් මෙලෝ වශයෙන් ගත් කලත් පිරිනවා තව එහාට ගත් කලත් එහෙනම් manussකම අතහැරෙන්න පවා ඉඩ තියෙනවා. ඒක තමයි මේ උම්මුංජිත්වා නිම්බුඤ්ඤිත කියලා කතා කරන්න ආවු දෙවන පුද්ගලයාගේ චරිතය. ඊළඟ චරිතයකට යනවා. ඉදවන බික්ක ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා ඨිතෝ හෝති. කතංච බික්කවේ පුද්ගලෝ උම්මුංජිත්වා ඨිතෝ හෝති. මන්නේ තව කෙනෙක් ඉන්නවා. ඉපිල සිටිනවා. තිතෝ ඉපිලිලා එතන ඉන්නවා. කවුද මේ ඉපිල නවතින පුද්ගලයා? ඔහුතර කියන අපි අර උම්මුංජිත්වා කියන කාරණාවලට එකඟද? එකයි. සාදු සද්දා කුසලේසු ධම්මේසු සාදු හිරි කුසලේසු ධම්මේසු සාදු ඔත්තප්පං කුසලේසු ධම්මේසු සාදු විරියං කුසලේසු ධම්මේසු සාදු පඤ්ඤා කුසලේසු ධම්මේසු. ඒක හොඳයි කියලා කියනවා. නමුත් ඊට අවශ්‍ය ආශ්‍රය ලැබෙන්නේ නැත්නම් හෝ වීරිය කරන්නේ නැත්නම් බණ අහනවා, දන් දෙනවා, සිල් සමාදන් වෙනවා. නිරන්තරයෙන් මේ කාරණා කටයුතු වල නිරත වෙන බව පේනවා. සටහන් කරන බව නවත් පේනවා සමහර විට. නමුත් හැමදාමත් හිටපු තැන. දැන් අද පළවෙනි දෙවෙනි පුද්ගලයාගේ පිටක ගිලෙනවා හෙවත් පිරිනවා. මේ පුද්ගලයා ගැන කතා කරන්නේ ඊට වඩා වෙනස් එකක්. සද්දා නේව හායති නොවද්දති. ඔහුගේ ශ්‍රද්ධාව පිරිහෙන්නේ නැහැ. ඒ වගේම වැඩෙන්නේ නැහැ. ස්ථිතෝ එහෙමම පවතිනවා. එතකොට ඒ තමයි වතුරේ මත් ගිලෙන පුද්ගලයාත් නෙවෙයි, මතුවේ ගිලෙන පුද්ගලයාත් නෙවෙයි වතුරේ ඉන්නවා. සසරේ ඉන්නවා. එකින් කියනවා ඈතර වීමකුත් නැහැ කියන එක. ඈතර වෙන්න නම් පීනන්න ඕනේ. ඔහේ පාවෙරි ඉන්නවා. මේ සමාධිය අපිට මේ චරිත දකින්න හම්බ වෙනවා. දැවතන ශ්‍රද්ධා කිව්වහම තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. අමෝලික සහ මූලික කියන වචන දෙකක් මේකට එදෙනවා. අමෝලික කියන එකේ තේරුම පදනමක් නැති ශ්‍රද්ධාව. ඒ පදනමක් නැති ශ්‍රද්ධාව බණැසීමෙන් වැඳුම් පිළිඳුම් දෙමින් බාහිර සමාචාර වලින් ඇති වෙන දෙයක්. ඔහුගේම කේන්ත්‍යහම වේවි හෝ ඔහු ගර්භකට පුද්ගලයාගේ සිදුවෙන ප්‍රමාදයක් නිසා හෝ මේක නැති වී යනවා. ඒක තමයි ওই අමෝලික ශ්‍රද්ධාවේ හැටි. මූලික ශ්‍රද්ධාව කියන එක පැහැදිලි කරන්නේ ස්කන්ධ පංචකයගේ ඉදීම ඇරීම තේරුම් ගත්තම ධර්මයේ තේරුණාම ඇති වෙන දෙයක් පෙන්වන්නේ. තෙරුවන් කියන ශ්‍රද්ධාව කියලා කතා කරනවානේ. තෙරුවන් කියන එකත් එතන ගැඹුරු අර්ථයකින් ගන්න ඕන. ඒ මූලිකයි. මූලයක් තියෙනවා ඒ ශ්‍රද්ධාවට. ඒකෝර මේ කතා කරන චරිතයේදී මේ පවතින්නේ නැහැ කියලා කියන්නේ මූලික ශ්‍රද්ධාවක් නෙමෙයි තියෙනවා මූලික ශ්‍රද්ධාවක්. ඒකට උන්ටත් සසරේ රැඳෙනවා ඇරුණාම සසරෙන් මිදීම කියන කාරණයට යන්නට අවශ්‍ය මංකෙත් විරලා නැහැ කියන එකයි මේකෙන් කියන්නේ. එහෙමනම් අපි මේ ඉපදිලා නැත්තම් ඉල්පිලා පවතින පුද්ගලයෙක් වෙලක් නැහැ. ඒකත් අනුතරදායක තත්වයක්. මොකද ඉදිරියක් දියුණුවක් ප්‍රගතියක් නැහැනේ. නමුත් එහෙම සමාජයේ හොයන්න පුළුවන් අපට. ජීවිත කාලයේම සමහර විට දාන සීල භාවනා ආදී පුණ්‍ය කර්මයන් සදාචාර කාරණාවල තමා නිරත වෙන ඇත්තේ. නමුත් මුල හිටපු තැනවත් තමයි තවත් අගටත් ඉන්නේ. එහෙම චරිත තිබෙනවා. මට සංසාරිකවත් තියෙනවා යන්නේ අපි මේ සසරේක ජීවිතයක් නෙමෙයි මං හිතන්නේ දිනු කරගෙන ආපු අය බොහෝ දෙනෙක් පාරමිතා. නමුත් ඒවා යට වෙලා යනවා විවිධ ප්‍රශ්න නිසා. ඒ නිසායි මේක වීරිය කරන්න ඕනේ ප්‍රඥාව කියන එක දිනු කරන්න ඕනේ කියලා කියන්නේ. මේ මේ බුදුන් වහන්සේ වදාළ මේ ධර්මතාවයන් පඤ්ඤාවන් ප්‍රස්ස කියලානේ පෙන්වන්නේ නෝනැත්තන් සඳහා. එහෙනම් අපි යම් යම් කරුණු අහලා එකතන නතර නොවි නෝන දිනු කරගන්නට ඕන. ඒ දිනු කරගන්නට තමයි අර කියන ධර්මශ්‍රවණය සහ ඇසුරු කිරීම පෙරළුතන් විවරණය කර ගැනීම දැන් ඔය කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියලා තියෙන්නේ අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. අපිට අපි හමු වෙන ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා ඉන්නවා. ඉන්නවා යමෙක් කවදාකවත් යම් ප්‍රශ්නයක් අහන්නේ නැති අය. ඇතමුන්ට ඉන්නවා යමක් අහලා දැනගන්න දේවල් තියෙනවා. දේශකින් වහන්සේ දන්නවද කියලා බලන්න අහන දේවල් නෙමෙයි. ඔවුන් හොයන නිසා ඔවුන්ට යම් යම් තැන් පිළිවෙල කටළු කටළු තියෙනවා සාකච්ඡා කරන්න. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයේකට යම් ගැටලු තැන් පිළිබඳව ගෞරවයෙන් සාකච්ඡා කරන්න දියුණු වෙන පුද්ගලෙක් වශයෙන් අපි දැකලා තියෙනවා. කටපියන් ඉන්න කෙනාට වඩා. ඒ නිසා තමයි එහෙම තැනක් යොදලා තියෙන්නේ ශ්‍රවණය කරන්නත් ඕන තව ගැඹුරු තැන් සාකච්ඡාවෙන් ඉස්ලා ගන්නත් ඕනේ කියන එක. එහෙනම් අපි උම්මුන්ජිත්වා ටිතෝ හෝති කියන චරිතයේ ඉන්න සුදුසු නැහැ තව එහාට යන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඊළඟට බුදු පියාණන් වහන්සේව දරනවා හතරවෙනි පුද්ගලයා පිළිබඳව. ඉදපෙන බික්ක ඒකච්චෝ පුද්ගලෝ උම්මුන්ජිත්වා විපස්සති විලෝකති. ඔන්න ඊළඟ කාරණය. තවත් පුද්ගලෙක් ඉන්නවා. කතංච බික්කේ පුද්ගලෝ උම්මුන්ජිත්වා විපස්සති විලෝකති. තව පුද්ගලෙක් ඉන්නවා. ඉපිදි ඉපිල. ඉපිලලා ඉන්නවා. වටපිට බලන විපස්සති විලෝපක කොහොමද මේ වටපිට බලන්නේ? වටපිට බලන විදිහක් තියෙනවා. දැසින් වටපිට බලනවා නෙමෙයි මේ පෙන්වන්නේ. පවතින සාසනික වටපිටාව. පැවතුණු සාසනික වටපිටාව. සාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුවෝ. මේ පිළිබඳව අපිට කල්පනා කරන්න ඉඩ ලැබෙනවා. උන්වහන්සේ නගර සූත්‍රය දේශනා කරමින් වදාළේ යටවී තිබුණා වූ නගරයක් සොයාගත්ත සේත් පෙරබුදුවරු විසින් හොයාගෙන තිබුණා වූ මේ නිවන් මඟ තමා විසින් හොයාගත් බව නගරයේ සොයාගත් පුද්ගලයා රජතුමාට වාර්තා කළාසේ උන්වහන්සේ සමාජයට පැමිණ මේ නිවෙන සැනසෙන නගරය හොයාගන්නට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවාක් පිරිසටම දේශනා කළ බවත් ඔන්න වටවිට බලනකොට පේන දේවල් ඇතැම් මුන් කල්පනා කරනවානේ පැවිද්දේ පමණක් ලබාගත දෙයක් කියලා මේ සංසීම. නෑ. බහුජන හිතාය බහුජන සුඛාය කියන වචනෙන් පෙන්වන්නේ බොහෝ ජනයාට හිත සුව පිණිස. නගර සූත්‍රයෙන් පෙන්වන්නේ සිවුණක් පිරිස සඳහාම කියන එක. තව ටිකක් එහාට යනකොට පෙනෙනවා. කොණ්ඩඤ්ඤ තවුස, පස්සබ තවුසන්, බරණැස් සිටු පුත්‍රයා යස, ඔහුගේ යාළුවන්, සෙල්ලක්කාරක මේගිය වද්දවග්ගිය කුමාරවරුන් දෘෂ්ටි සාගතව හිර්දිප්‍රාතේ ලබා සිටි ජටල තවුසන් රාජ්‍ය පාලනයේදී සිටි බිම්සර රජතුමා රාජ්‍ය පාලකයන්ගේ බිරියන් වූ ප්‍රජාපති ගෞතමී යසෝදරා පුරුෂ ස්ත්‍රී ගිහි පැවිදි මේ ගැටලුවක් නැති විවිධ පුද්ගලයෝ බුදුන් වහන්සේගේ බණ අසා මේ සියලු දෙනා සම්බන්ධයෙන් බණ අසා සෝවාන්නේ කියලා එකක් තියෙනවා. තවත් කතාවල තිබෙනවා සංකිච්ඡ හාමුදුරන්ගේ කතාවේ තියෙනවා. අනන්තරයේදී උන්වහන්සේ ඝාතනය කරන්න සොරු කණ්ඩායමක් සූදානම් වෙනවා. ඔවුන්ගේ කඩු ඇදවි යනවා. ඒ විශ්මයජනක සිදුවීම බලා ඔවුන් ඊට පස්සේ උන්වහන්සේ සමග බුදුන් වහන්සේ වෙත වැඩිමින් පැවිදි රහත් වෙනවා. හොරු. අඟුලිමාලත් එහෙමයි අපි දන්න කතාව ඇත්තනම්. මිනී මැරුවයි කියලා සත්‍ය අවබෝධ කරන්න බාධාවක් වුණේ නැහැ. ඒ මිනී මැරීම තුළින් විඳින විපාක වාරයේ මෙලොව වර්ෂෙන් සීමාකට ප්‍රවෘත්ති විපාක වශයෙන් ප්‍රසන්දීපාක දුක්වලට පත්වෙන්න නොදී නිමා කරගත්තා. ඒ හොරු කියන අයටත් එහෙනම් හොර චරිතයේ බාධාවක් උනේ නැහැ සත්‍ය තේරුම් ගන්න. අපි මේ කල්පනා කරන්න. කෙනෙක් වැරදි මඟ ගියයි කියලා ඒ වැරදි මඟ ගිහිල්ලා හරි මඟ නොගියොත් තමයි ඒකට විපාක සංසාරික වෙන්න සිදු වෙන්නේ. නමුත් හරි මඟට ආවොත් එහෙම ඒ විපාක වාරයේ කර්මක්ෂය කිරීම තුළින් ඉවර කරන්න පුළුවන්. සසරේ රැඳුනොත් නේ කර්ම විපාක හම්බ වෙන්නේ. මේ වටපිට බලනකොට පේන දේවල්. තවත් ටිකක් අපි වටපිට බලමු. මේ සමාධිය. ස්තර කීපයක් පවතිනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. උපාසක, උපාසිකා ප්‍රතිස්පෝයට සිල් සමාදන් වෙනවා. අෂ්ටාංග උපසම සීලය හෝ ආදිවට්ටම සීලය හෝ සමාදන් වෙමින් ඔවුන් සිල් රකිනවා. පූජනීය මහ සංඝරත්නය සාමණේර පැවිද්ද ලබනවා. පසු අදි සීල සංඛ්‍යාත උපසම්පදාව ලබනවා. එතකොට සිල්වත් වීමක් ඒක. සිලි හිපාක ඇත. ඇත්ත නැහැ. නමුත් තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. මේ සියල්ල පිළිබඳ තේරුම් අරන් බලන්න මේ සියලු දෙනා ඉන්නේ පු탁 ජනභාවයේ නේද කියලා. එතකොට පුණ්‍යකිරි වත්වන සූත්‍රවල දානේ සහ සීලේ විපාක වාරය වශයෙන් මිනිසුන් අතර සෞභාග්‍යමත් වීම සහ දෙවියන් අතර උපත ලබන්න පුළුවන් වෙනවා. ඒකයි ඒක විපාක වාරය. නමුත් ඔබට කල්පනා වෙනවාද මේ අට සීල් රැක්ක පමණින් පන්සිල් රැක්ක පමණින් සහ උපසම්පදා සීලේ රැක්ක පමණින් සංයෝජන බැමි 10 පිළිබඳ අවබෝධයක් ලබා නැත්නම් සංයෝජන බැමිලින් පරිබාහිරව අපි ඉන්නේ කියලා. සංයෝජන යනු සසර බැඳ තමන කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාවේ සඳහන් වෙන්නේම මුල් දේශනාවේ පටන්ම අපි ඉගෙන ගත්ත පාඩම් වල සෝවාන්‍ය සෝවාන්‍ය බණසසෝවා එනම් බණ ඇසීම තුළ සංයෝජන බැමි තුනක් කැඩියාමක් ගැන සඳහන් වෙනවා. අපි බණ ඇසුවා වෙන්න පුළුවන්, දේශනා කරනවා වෙන්න පුළුවන්, අපි නීවරණ යටපත් කරලා ඉන්නවා වෙන්න පුළුවන්, නැත්නම් නීවරණට අහු වෙනවා යටපත් කරපුවා ඇත්ත ඉන්නවා. අපි තාමත් මේ පන්සීලයේ හෝ අටසීලයේ හෝ උපසම්පදා සීලයේ හෝ මේ ඕනෑම එකක් ඉන්නවා වෙන්න පුළුවන්. අපි තාමත් පු탁 ජනයි කියන එකේ තේරුම අපි සංයෝජන 10ට අහු වෙලා 10ට හෝ 5ට අහු වෙලා ඉන්නවා කියන එකනේ. අන්න දැන් වටපිට බලනකොට ඊළඟට හොයාගන්න තියෙන කාරණේ සංයෝජන කියලා දෙයක් තියෙනවා. මේ සංයෝජනයන්ගෙන් මිදෙන්න වෙනවා. බණසා සෝවන් වේ කියන වචනෙන් පෙන්වන්නේ මේ සංයෝජනයන්ගෙන් මිදීමට කිසියම් බණක් ඕන බව. සහවස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාං සීලබතං ආපි අදත්ත කිංචි. දැක්මෙන් යුක්ත වීමත් සමග ධර්මයන් තුනක් ඔහුගේ සිතින් ඉවත් වී යනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට පෙන්නනවා. චතුසපායෙහි ච විප්‍රමුක්තෝ. සතර අපායක නම් ආයන්න සිද්ධ වෙන්නේ නැහැ. චචාවිතානානි අබබ්බෝ කාතු. කවදාරුම් බරපතල අකුසල් ලොහු අතින් සිදු වෙන්නේ නැහැ. අන්න ඊට මෙහා පැත්තේ මේ බරපතල අකුසල් පවා සිදු වෙන්න පුළුවන්. සිල් රැක්කයි කියලා පාප චේතනායික් මං වෙලා ප්‍රතිසන්දිතාව තපාගත වීම නිදලත් නැහැ. සිල් රැක්කගෙන අහුණු රැක්කගෙන කියලා පැවිදි කෙනා උපසම්පදා කරනවා කියලා නේ අපාගත වීමෙන් නිදලා නැහැ. කරුණ මතක් වුණ නිසා පැහැදිලි කරන්නම්. ඔබ පොතෙන් ඉගෙන ගන්නවා. මවමැරීම, පියාමැරීම, බුදුන්ගේ ලේසල වීම, රහතුන් මැරීම, සංඝ වේදය කියන මේ ආනන්තර්ය විපාක විඳ විනා ගැලවෙන්නට බැරි යහපත් පැත්තට යොමු කරන්න තමන්ටම බාධා පවන්න මේ අකුසල කර්මයන්. ආවිනේක බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දන්නේ නැහැ. ඒක තමයි අන්‍ය ශාස්ත්‍රු නැදහීම. මේක තේරුම් ගන්න. නිර්වාණය නම් මේ ධර්මතාවය තේරුම් යන්නේ නැහැ. බොහෝ ඉගැන්වීම් වල. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යන්න ප්‍රතිපත්තියකින් යුක්තව කීවනම් ඔවුන්ට තවත් කෙනෙක් සරණං ගච්ඡාමි වෙන්නට බෑ. මෙතන තේරුම් ගත යුතු රහසක් තියෙනවා. සෑම ආගමක්ම මරණින් මතු යමක් පිළිගන්නවා. මරණින් ජීවිතය කෙලවර වෙනවා කියන එකම ආගමක්වත් නැහැ මා දන්න හැටියට. හින්දු ධර්මයේ තුල පුනරුත්පත්තියක් මරණය ගිය පුද්ගලයාම ගේ ආත්මෙම ඉතිහාට උපදිනවා. කතෝලික ධර්මය තුළ කලකී කාරණාවට අනුව මරණින් මතු සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක්. ඉස්ලාම් ධර්මය තුළ කලකී ධර්මයන් පොතක ලියවෙනවා, අල්සන් නිශ්චය දිනයක් වෙනවා. එදාට ඒ නිශ්චයදී සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යන්න වෙනවා සුන්ගත ජීවිතයක් ගත කරලා. මේ සාරාංශ මම කියන්නේ. එහෙනම් කිසියම් ආගමක් ජීවිතේ මරණයෙන් කෙලවර කරලා නැහැ. නමුත් ඔවුන්ට ස්වර්ගයේ හෝ නිරේ කියලා දෙකක් පවතිනවා සදාකාලික. අපි බුදු සමය ආරම්භ බලන්න. අපි මේකට ස්වර්ගය නිරේ කියන්නේ නැතුව ගනිමු ස්වර්ගය දිව්‍ය ලෝකය. නිරේ අපාය. බුදු සමය පව කරන්නාට අනිවාර්යෙන් අපාගත වීමක් සහ පින් කරන අයට සදිවි ලෝකත්. තවත් එහාට ගියාම රූපී අරූපී ධාන කියලා කොටසකුත් වෙනවා. ඒ භාවනාමය කුසල් වලට විපාක වශයෙන්. දානමය කුසල්, සීලමය කුසල් වල තමයි ඔය කියපු ආකාරයේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර සෞභාග්‍යමත් වෙන්නේ. ආරි සත්‍ය අවබෝධයෙන් තොරව කරන්නා වූ භාවනාවල රූපී අරූපී ධානය පුදුනහම නැත්තම් කෙලෙස් යටපත් වුනහම ඒවට විපාක තමයි රූපී අරූපී බවතල කියලා කියන්නේ. ඒ කොටසත් අපි අයිති කරමු ස්වර්ග කියන පැත්තට. එතකොට මේ සියල්ල නිරය හෝ ස්වර්ගය හෝ රූපී අරූපී බවතල හෝ මේව මරණින් මතු. බුදු සමය පෙන්වන නිර්වාණය මරණින් මතු එකක් කියලා ඔබ හිතනවාද? අන්න එතන මේ නිර්වාණය අවබෝධ නොකිරීම නිසා තමයි ස්වර්ගය හෝ නිරය හෝ රූපී අරූපී බවතල වල යන්නේ. එතකොට නිර්වාණය anu ජීවිතෙන් පසු ලැබෙන දෙයක් නෝ ජීවිතය තුළ ලබා ගත යුතු දෙයක්. අන්නේ අනිත් ආගම් වල සහ මේ ආගමේ වෙනස. ඔවුන් මරණින් මතු යම් යම් තැන්වල හොඳ තැන් හොයනවා. අපි අද සම්පූර්ණයෙන්ම මේක හොයන්න ඕන තේරුම් ගන්න. එතකොටයි අර ගමන් සියල්ල අවලංගු වෙන්නේ. නිවන කියන වචනේ මේක පැහැදිලි වන්නේ නැහැ. ඒක කෙටි කරලා තියෙන නිසා නිර්වාණ කියන වචනේ මේක පැහැදිලි වෙනවා. වාණ යන වාණ සංඛ්‍යාත සුස්නාව නිර්ය යන නිෂේධාර්ථය. වින්දනේ නිර්වින්දනේ. මාංශ භක්ෂණේ නිර්මාංශ භක්ෂණේ. නිර් කියන උපසර්ගය දුනහම වෙන දේ ඔබට තේරෙනවා. එහෙනම් නිර්වාණ යන සුස්නාව නැති. බුදුරජාණන් වහන්සේගේ සුස්නාව සහ මුලින්ම සිඳුනේ අවුරුදු 35 දී. සෝවාන් වූ පුද්ගලයාට තෘෂ්ණාව හඳුනාගෙන සිඳීම ආරම්භ වෙනවා. එතකොට එහෙනම් තෘෂ්ණාව සිඳුනනම් එතනින් එහාට තියෙන සෝයයට තමයි අපි අවේදිත සෝය නැත්තම් නිර්වාණ සෝය කියලා කියන්නේ. අපි බෞද්ධ පින්නතන් තේරුම් ගන්න ඕන. ඒක නිවන කියන වචනේ අරගෙන ඕක පාළු තැනක් කිස් තැනක් මරණයෙන් පස්සේ ලැබෙන තැනක් අනාගත බුදුහාමුදුරුව හැම වෙලා ලබන්න තියෙන තැනක් කියන මේ මිත්‍යා මතවල ඉන්න එපා. මිනිසත් බව කනකස් වේවා විශ්වයෙන් බලනවාට වඩා දුර්ලභව ලබාගත් දෙයක්. ඒ මිනිසත් භවය තුළ සද්ධර්මයේ සහ කල්යාණ මිත්‍ර සේවන හැමම අතිශය දුර්ලභ දෙයක්. පරම දුර්ලභව. ඒක ඔබට ලැබුණොත් තවත් හොයන්න පාරමිතා සම්පූර්ණ කරන්න දෙයක් නැහැ. ඔබ පාරමිතා සම්පූර්ණ කරලා ඒ විදිහින් ඉන්නේ ඔබ හොයාන. එතකොට අපිට මේ ජීවිතය තුළ කිසියම් ආකාරයක ලෝකෙ දිස් බලන වරදක් නිසා ජීවිතය දුක් අකාදයකට ඇද දැගීමක් සිදු වෙනවා පෞද්ගලික ඕනෑම කෙනෙකුගේ. නමුත් මේ ආරි සත්‍ය කොටස බුදුන් වහන්සේ වදාලා අවබෝධ කරගන්න හම්බවුනහම නිර්වාණය anu දැන් අපි මේ පුද්ගලයා මුල් කොට විඳින වේදිත සුවේ වෙනකොට එතනම ලබන්න පුළුවන් විඳින්නා නැමැති මුලාව නැති සුවයක්. එහෙම එකක් බුදුහාමුදුරුවෝ නැහැ කියලා වදාරලා නැහැ, තියෙනවායි කියලා වදාරලා තියෙන්නේ. එහෙම එකක් තියෙන නිසා තමයි සත්‍යයට දුකින් මිදීමක් තියෙන්නේ කියන එක වෙනත් සූත්‍රයක පැහැදිලි කරලා තිබෙනවා. ඒක ඉදිරි දවස්වලදී ඔබට අහන්න ලැබෙවි. දැන් එහෙමනම් මෙන්න වටපිට බලනකොට ඔබට පේන දේවල්. දැන් අපි ළඟ සක්කාය දිට්ඨිය කැඩෙන්න මොනවද අපි දැනගන්න ඕන? එහෙනම් සක්කාය දිට්ඨිය anu කුමක්දයි? කල්‍යාණ මිත්‍ර සේවනයකින් දැනගන්න ඕන. පාසල දහම් පාසල පොතපත ඔබට උගන්වනවා, මටත් ඉගෙනනවා. සක්කාය දිට්ඨිය මමගේ කියන හැඟීම කියලා. මෙතනින් අතර වෙන්නට එපා. මේක පාඩමක් පමණයි, මේක විභාගෙට උත්තර ලියන්න පමණයි, ඒක ගැලපෙන්නේ 6-7 පන්ති වලට පමණයි. ඒත් අපි මේ සමාජය ඇසුරු කරලා තිබෙනවා. මමගේ මගේ ආත්මය කියන එක තමයි ඔක්කොම උත්තර දෙන්නේ. මේකට ධර්මදේශනා කරන්න කල්යාණ මිත්‍ර සේවනයක් නැති සමහර තැන්වල බෝධින් වහන්සේලා සිල් සමාදන් වෙනවා. වික්ෂු ඇසුරක් නොලබන සමහර උපාසක උපාසික පිරිස් මේකට තව හදලක් තියෙනවා ඔවුන්ගේ දැක්මෙන්. දැන් මේ කය මගේ කියන අදහසකින් උන් කතා කරන්නේ. එහෙනම් උන් ඊට පස්සේ අර ඉමස්මින් කාය යත් ඉමස්මින් කාය ඒකේ සාලෝමානක අදන්තා කියන මේ දෙතිස් ගුණ පේ අරගෙන එකින් එක ඔවුන් කල්පනා කරමින් යනවා. කෙස් වල මම නෑ, ලොම් වල මම නෑ, නිය වල මම නෑ. ඔන්න 32කටම බෙදාන ගිහින් බලපම ඒකකවත් නම නැහැ. නැහැ කියලා වුන් නිගමනයකට එනවා. එහෙනම් මම කියලා කෙනෙක් මේක නෑ, සක්කාය දිට්ඨිය කැඩුණා කියලා හිතන් ඉන්නවා. හොඳයි හිතන්න. ශාරීරිය දෙතිස් කුණ ප්‍රයක් ඒකේ මම නෑ කියලා කියමුකෝ. ඔය කියන විදිහට. දෙවියන්ට මේ කෙසළොම් නිරත් මොකක්වත් නැහැ. දෙවියෝ මේ දිව්‍ය ලෝකයේ පුදුනේ මොකක් නිසාද? ඔවුන්ට පුණ්‍ය කර්මයන් මම වූ නිසා. රූපී අරූපී ධානලාභින් ඉන්නේ රූපී අරූපී බඹතලවල ඒ ලාභින් විදිහම. ඔවුන්ට වනෝමය කයක් කරුණාම ඉන්නහට නැති කොට සොත්න අරූපී කියන එකේ. ඔවුන්ට කෙටලොම් නිසා දෙස්කුණ ප්‍රයක් නැහැ. නමුත් ඔවුන් මේ සසරේ රැඳී සිටින්නේ ඔවුන්ගේ රූපී ධානය හෝ අරූපී ධානය මම නිසා නෙවෙයිද? එනිසා මම යනු එහෙම කෙස්වල නිමුළුමල නැහැ කියලා හදාගන්න පුතන් උත්තරයක් නෙවෙයි. මේ සසරේ යමෙක් රැඳෙනවා නම් ඒ රැඳෙන්නේ කෙස්ලොම් නියදත් මම කොට ගැනීම නිසා නෙවෙයි. පාපේ මම කොට ගැනීම නිසා. පින මම කොට ගැනීම නිසා. රූපී අරූපී ධානයේ මම කොට ගැනීම නිසා. එහෙනම් අපි සක්කාය දිච්ච කියන වචනය තේරුම් ගන්න වෙනවා. ඔබ මේක මෙහෙම තේරුම් ගන්න. සම්මුති සත්‍යයේදී මෞපියන් අපට ලබා දෙනා ජන්මයක්. ඒක උපයන්න සහතිකයෙන් අපි ඔප්පු කරනවා. ජීවිත අවසානයේදී අපට හිමි වෙනවා මරණ සහතිකයක් අපට නැපත් ඥාතීන්ට. එනිසා අපි මරණයට පත් වුණයි කියලා කියනවා. මේ පුද්ගලයාගේ ඉදින් මැරීම. මේක සම්මුති සත්‍යය. නමුත් බුදුපියාණන් වහන්සේව දාරනවා අපි ළඟ සිදු වෙනවායි කියලා මොහොතක් මොහොතක් පාසා ස්කන්ධ පහක ඉදීමක් මැරීම. මේ ස්කන්ධ පහක ඉදීම මැරීම මනාව තේරුම් ගන්නේ නැතිව සක්කාය දිට්ඨිය හඳුනා ගන්නට බෑ. ඒ නිසා ස්කන්ධ පංචකය තේරුම් නොගත් කිසිවෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා වචනෙන් කීවට අවශ්‍ය තැනට උට ඒ දැක්මෙන් ඒ තීරණයෙන් ඒ නිගමනයෙන් ඔහු පාලනය කරන්න බෑ. ඔහුගේ මම එතෙන්ට එනවා. ඒ ආකාරයට පැහැදිලි කරනවා. එහෙනම් සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංචස්කන්ධයට. පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙමෙයි මතක තියාගන්න. ශරීරය පංචස්කන්ධ නම් දෙවියන්ට ශරීරයක් නෑ. බ්‍රහ්මයන්ට ශරීරයක් නෑ මේ වගේ. නමුත් ඔවුන්ට ස්කන්ධ පහ තියෙනවා උපාදාන පංච උපාදාන ස්කන්ධ. ස්කන්ධ පංචකය ඇති වෙන නැති වෙන දෙයක්. දිච්ච කියලා කියන්නේ ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්මෙ කොට ගැනීම. ශරීරය නෙමෙයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ස්කන්ධ පංචකය කියන්නේ ජීවත් වීම සඳහා අපි භාවිතා කරන කුඩාම ඒකකය. දැන් ඔබ පිළිගන්නකෝ මීටර රූලක මීටරයක් තියෙනවා කියලා. එතකොට එකයිනේ. ඒ වගේ ජීවිතේ එකයි. නමුත් මේක සෙන්ටිමීටර වලට ගත්තාම සෙන්ටිමීටර 100ක්. එතකොට ජීවිතෙත් අවුරුදු 100ක්. දැන් ඒක මිලිමීටර වලට ගත්තාම ඊට පස්සේ 1000ක්. ඒක ජීවිතෙත් ඊට පස්සේ අවුරුදු 100 මාස වලින් ගත්තාම තව ටිකක් වැඩි. තව ධාවන තරංගයේ විහාර මේ ගත්තාම කාලේ මිටතරා සත්‍ර දශම දශමෙන් දශම දක්වා බෙදෙනවා වගේ මේ ජීවිතය අපට කුඩාම කරගන්න පුළුවන් නම් මොහොතක් එක මොහොතක් ඒ එක මොහොතක ඇති වී නැති වෙන ධර්මතාවයට තමයි ස්කන්ධ පහ කියන්නේ. මේ එක මොහොතක ඇති වී නැති වෙන ධර්මතාවයන් හටගන්න උදව් වෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇස කන නාසය දිව කය. මේවෙන් උදව්වෙන් අරමුණු වරන් මනෝද්වාරයක් හදාගත්තාම බාහිර ද්වාරයන් නැතත් මනෝද්වාරයෙන් මේ ස්කන්ධ පහ හටගන්නවා. මේ ස්කන්ධ පහ හට ගැනීමක් කියන එක අසුතත් පුතර්ජණයක් දන්නේ නැහැ. අනේක අසුතත් පුතර්ජණෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ අකෝවිදු අරියස් ධම්මේ ආවිනීතු. මේ ලෝකේ ඉන්න අසුතත් පුතර්ජණයක් කියලා කෙනෙක් ඒවලෝ ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මොකක් කවුරු කියලා ගන්නවා කියලා පෙන්වන්නේ. රූපං වාත්තනි. රූපය කියන්නේ මම. වේදනාව කියන්නේ මම. සංඥාව කියන්නේ මම. සංකාරය කියන්නේ මම. විඥානය කියන්නේ මම. රූපය කියන්නේ මගේ. රූපය කියන්නේ මගේ ආත්මය. රූපය තුල මායත, මාතල රූපය ඇත. වේදනාව මමයේ, මම වේදනාවේ, වේදනාව තුල මායත, මාතල වේදනාව ඇත. ආදි වශයෙන් මේ එක ස්කන්ධයකට හතර ආකාරයකින් මේ ස්කන්ධ පහ මම කොට ගන්නවා. මේකට විශේෂ ආකාරමිත්‍ය අදිෂ්ටි කියලා කියනවා. අනාටසිල් රැක්කට පන්සිල් රැක්කට උපසම්පදාසිල් රැක්කට දාමනීයසිල් රැක්කට ඊට වඩා හොඳ පුද්ගලෙක් වුණාට ස්කන්ධ පහට හැටි අවදාගෙන තේරුම් ගත්තේ නැත්නම් ස්කන්ධ පහ තුල මම මගේ මගේ දෘෂ්ටියෙන් නිදලා නැහැ කවුරු සක්කාය දිට්ඨි සක්කාය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඒ සක්කාය කියන එක අපිට ජීවිතයේ ජීවත් වීම සඳහා ස්කන්ධ හට ගන්න ඕන. ඇසෙන් රූප බලද්දී හට ගන්නවා ස්කන්ධ පහක්. කනෙන් ශබ්ද හද්දී හට ගන්නවා ස්කන්ධ පහක්. නාසයෙන් ගඳ සුවඳෙද්දී හට ගන්නවා ස්කන්ධ පහක්. දිවෙන් රස විඳෙද්දී හට ගන්නවා ස්කන්ධ පහක්. එතකොට මේ ස්කන්ධ පහ හට ගන්නට අසකන නාසය දිව කයෙන් එකක් උදව් වෙනවා නැත්නම් මනෝකාරිය උදව් වෙනවා. අන්න එතෙන්දි මා මීට පෙර ධර්මදේශනාවලදී ඔබට පැහැදිලි කරලා තිබෙනවා. රූපය anu ශරීරයේ රූප පටවියාපෝ තේජෝ. නමුත් චත්තාරෝ මහ භූත පස්චය රූපකණ්ඩස පන්මාපනාය බුදුන් වහන්සේ වදාරනවා. රූපස්කන්ධය කියන්නේ සතර මහ භූත නෙවෙයි. සතර මහා භූත ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. එතකොට රූප කියන්නේ ඇසට හම්බ වෙන රූප රූපය. කනට හම්බ වෙන ශබ්ද රූපය. නාසයට හම් වෙන ගන්ධ රූපය, දිවට හම් වෙන රස රූපය, කයට හම් වෙන පොට්ටබ්බ රූපය, මනසට හම් වෙන ධම්ම රූපය. ඒක ආරම්මණයක්. ඒ ආරම්මණේ නෙමෙයිද ඔබ වේදනාවෙන් විඳින්නේ? රූපේ නෙමෙයිද රූප බලනකොට වේදනාවෙන් විඳින්නේ? ශබ්දේ නෙමෙයිද ශබ්ද අහනකොට වේදනාව? වේදනාව කියන්නේ විදෙනවා කියන එක නෙමෙයි, සමහර කොනෙත්නකොට විදෙනවා කියන අර්ථයෙන් වේදනාව ගන්නවා රිදීම කියලා. නැතිසෝ වේදනාව. සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ෂා දන මේ තුනෙන් එකක් ඕකයි. ඔබ හොඳට හිතන්න, වේදනා කියන්නේ මේ අරමුණ විඳිනවට කියන එක නේද? වේදනා කියලා කියන්නේ අරමුණ රූප කියන එක ශරීරයකට ගත්තොත් එහෙනම් වේදනාස්කන්ධයෙන් විඳින්න අරමුණක් නැතුව යනවා. ඒ වර්තමාන මොහොතේදී හම් වෙන ආරම්මණයක විශ්ලේෂණයයි පංචස්කන්ධය කියන්නේ. පළමු කොට ඒක පෙරපසු නැහැ. නමුත් විග්‍රහ කරන්නේ රූපය මුල් කොටගෙන, ශබ්ද රූපය, ගන්ධ රූපය මුල් කොටගෙන වේදනා විඳිනවා. වේදනාව කුමක්දයි සංඥාවෙන් හඳුනනවා, හඳුනා ගන්න ආකාරයට සංකාරයෙන් ලෝභ මොහ ද්වේෂ මොහ එක් රැස් වෙනවා. ඒක ඒ සිදුවන සිද්ධිය දැන ගැනීමට විඥාන කියනවා. හැම මොහොතක් මොහොතක් පාසාම අපට එහෙමනම් හටගන්නේ නැති වෙන්නේ ස්කන්ධ පහක එකදීමක් මැරීමක්, මේ රූප බැලීමේදී, ශබ්ද ඇසීමේදී, ගඳ සුවඳ විඳීමේදී, රස විඳීමේදී, පහස විඳීමේදී හෝ මනෝද්වාරයේදී. කොටින්ම ඉදිනදා ජීවත් වීමේදී නිින්දෙත් එක්ක හැම මොහොතකම බුදුන් වහන්සේ ගැන්නේ මනෝගත් කළ අපි ළඟ උපදින්න ස්කන්ධ පංචකයක්. නමුත් මේ ස්කන්ධ පංචකයක් ඉදීම හැරීම බව දන්නේ නැති අයට මොකද වෙන්නේ මේවා? ළමා කාලේ පසුවිමත් සමග මේ හැම දෙයක්ම බාර ගැනීමක් කරනු ලබනවා, නවතා ගැනීමක් කරනු ලබනවා. වේගෙන් වාහනයක නැග යන විට දෙපස තියෙන ගස් කොළන් වේගෙන් පසුවිනව දැනෙනවා වගේ. ත්‍රිදීතරයක් තුළ තියෙන චිත්‍රපටයක රූප නතර වී තිබුණාට ඒ දුවන යන්ත්‍රයේ තියෙන සැලලයිට් පටිය වේගෙන් දුවනවා වගේ. වේගෙන් දුවද්දි තමයි අපිට එකක් නතර වෙලා පේන්නේ. මේ ස්කන්ධයන් වේගෙන් ඇති වී නැති වෙන අතරතුර තමයි අපිට මේ තියෙන රූපයක්, තියෙන ශබ්දයක් වශයෙන් අපි ගන්නෙ. දැන් ඔය හටගත්ත දේ නැති වෙන එක ස්වාභාවික දෙයක්. ඒකට ඒකත් අනිත්‍යයක් තමයි. නමුත් ඒක නුවණින් දකින අනිත්‍ය නෙවෙයි. දැන් මේ ධර්මයේ පැත්තක් තේරුම් නොගත්ත පුද්ගලයා ජීවත් වෙන්න යාමේදී මොනවද නවත්තගත්තේ? අන්න මේ අරමුණු ගැනීමේදී ඔහුට අරමුණුත් සමග සංකාර ස්කන්ධයට එනවා ලෝභ මොහ ද්වේෂ මොහ. ලෝභ මොහොට ඇලීම් ගැටීම් කියනවා, ඇලීම් මුලාව කියනවා, ද්වේෂ මොහොට ගැටීම් මුලාව කියලා කියනවා. දැන් අන්න දැන් තේරුම් ගන්න උන තැනට ආවා අපි. බුදු පියාණන් වහන්සේගෙන් රාළ භික්ෂුන් වහන්සේ විමසනවා, ස්වාමීනි මම කියලා කියනවා. මේ කොහොමද මම වෙන්නේ? එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවාද, මහණෙනි කෙස් වලටයි මම කියන්නේ, ලොම් වලටයි මම කියන්නේ, නිය වලටයි මම කියන්නේ කියලා? එහෙම නැහැ. අනේකයි අපි මේවා හොයන්න ඕන. ත්‍රිපිටකයේ තිබෙනවා මේවා. තේරුම් ගත්තාම ඉලි කරලා දෙන්න ඕන තේරුම් ගත්ත කෙනෙක් වශයෙන්. උන්වහන්සේ වදාරන රාදේ යම් කිසි කෙනෙක් ගාව තරහ තියෙනවා නම් තරහටයි මම කියන්නේ. බය තියෙනවා නම් බයටයි මම කියන්නේ. ලෝභය තියෙනවා නම් ලෝභයටයි මම කියන්නේ. ඊර්ෂ්‍යාව තියෙනවා නම් ඊර්ෂ්‍යාටයි මම කියන්නේ. දැන් මම යනු කෙසුළු නේදත් නොව ඕනෑම ආරම්මණයක් හටගත්තාම ඒ ආරම්මණය අල්ලාගත්තොත්, නවත්තගත්තොත්, බාරගත්තොත් ඒක තමයි දිච්චි කියලා කියන්නේ. සක්කාය දිච්චි. ඇති වී නැති වෙන ස්කන්ධ පංචකය නවතා ගැනීම, බාර ගැනීම. අන්න පංචස්කන්ධයේ මම කොට ගැනීමටයි සක්කාය දිච්චි කියලා කියන්නේ. එතකොට ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. අල්ලගත්තොත් ඒක පංචස්කන්ධය නෙවෙයි පංච උපාදානස්කන්ධය. දැන් බලන්න එහෙමනම් ධර්මයේ කියන එකට අවතීර්ණ නොවන පුද්ගලයෙක් ළමා කාලයේ සිට ජීවිත අවසානයේ දක්වාම මේ ස්කන්ධ පහ ගැන වටහා ගන්න නැත්නම් මේ හැම දෙයක්ම මම කොට ගන්නවා. මම වුණහම පසුව නෙමෙයි මගේ වෙන්නේ. ඒක තමයි මගේ කියන්නේ. මගේ ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකට ලෝභය ඇතුළත ලෝභයයි මගේ ආත්මය, ද්වේෂය ඇතුළත ද්වේෂයයි මගේ ආත්මය, ඇලීම ඇතුළත ඇලීමයි මගේ ආත්මය, බිය ඇතුළත බියයි මගේ ආත්මය. අන්න මේ විදිහට ඇති වී නැති වී යන ධර්මතාවයක් එසේ පිළිගැනීමට බැරිම තුලින් අපි මොකද කරලා තියෙන්නේ? අපි ඒවා නවත්තගෙන තියෙනවා. මේකට තමයි කියන්නේ අනිත්‍යද අනිත්‍ය කොට ගැනීම කියලා. දැන් ස්කන්ධයන් බාහිර ලෝකේ ජීවත් වෙනකොට ස්කන්ධයන් හටගෙන හඳුනාගෙන ඇසිපිය ස්කන්ධයන් හටගෙන හඳුනාගෙන ඇසිපිය ගසනවට වඩා වේගයෙන් ඇති වී නැති වී යනවා. අර සෙලුලොයිඩ් පටියක් වේගෙන් දහවණේ වෙද්දී නතුරු වෙච්ච රූපයක් පේනවා වගේ. රූපය අපිට මෙහි පේනහට මොහො ස්කන්ධ මොහොතින් ඇති වී නැති වී යනවා. ඒක එහෙනම් ඇසේ කනේ නාසයේ දිවේ කයේ හැමතැනකදීම මේ ස්කන්ධ පහට ගෙන එම සිදු වෙන්නේ. නමුත් සසර පුරුද්දෙන් සහ මේ ජීවිතයේ ධර්මයේ තේරුම් ගත් නැති වරද්දෙන් මුල සිට අපි මොකද කරන්නේ? ඒ උපදින හැම දෙයක්ම අර ඇති වී නැති වෙන එක වෙනුවට බාර ගැනීම සිදු වෙනවා. බාර ගැනීම නිසා තමයි බාර ගන්නා හැදෙන්නේ. බාර ගැනීමමයි බාර ගන්නා කියන්නේ. අන්න දිච්චය. සක්කාය දිච්චය. දිච්චය කියන්නේ ඒකයි. මේකට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ දිච්චය කියන වචනේදී මම බවටපත් වෙන්නේ ඒ හැඟීම. ඒ විතරක් නෙමෙයි එතන දැන් අපි ගනිමු අයත් වතාවක් අරමුණ නවත්තා ගත්තාම මම වුණා මගේ ආත්මය වුණා. ඒකට තමයි කියන්නේ නিত্য සුඛාත්ම කියලා. තුනක් නෙමෙයි ආය. මම වගේ මගේ ආත්මය. දැන් ලෝකේ ආලෝකේ ජයගන්ත යන්නේ නিত্য සුඛාත්ම කියන දෘෂ්ටියට අහුවෙලා. ඒක තමයි අපායේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේ සියලුම තැන් වල ගියේ යමක් හොයමින් හේවිමේ ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් ඒ තැන්වල වුන් රැඳුනේ ඔය නিত্য සුඛාත්ම කියන දෘෂ්ටිය නිසා. අන්න පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර නැසු ධමයක් නදුරු ධමයක් දැක්කයි කියලා පෙන්වන්නේ මේ සතර අහුවෙන දෘෂ්ටිය හොයාගත්ත එක බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නিত্য සුඛාත්ම යන අනුලෝම අනුසෝතගාමි බවක්, අනිත්‍ය දුක්ඛනාත්ම යන එහිම විලෝමයයි. මම මේට ඔබට මින් පෙර කියපු උදාහරණයක් ඉදිරිපත් කරමි, කරුණ පැහැදිලි කරන්නම්. මම ඔබට මතක් කළා ගසක කූඩුවක් හදනවා කපුටෝ කියලා. ඔහුගේ පැටවුන් කොහොමද පරම්පරාව ගෙන යන්නට. නමුත් ආක්‍රමණිකයෙක් කොතෙන්ද එනවා? කපුටු බිත්තර ටික පෙරලලා කොහා බිත්තර දාලා යනවා. කපුටා මේක දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඔහු ඊට පස්සේ පෝෂණය කරනු ලබනවා කපුටු බිත්තර කියලා කොහා බිත්තර. අන්තිමට ඒ කපුටෙක් බිහි වෙන්නේ නැහැ, කොහෙක් බිහි වෙනවා? ඔබත් මේ ලෝකේ ස්කන්ධ පංචයක් කරන් උපදිනවා. ඔබත් අර කපුටා වගේ ඔබ මේ ස්කන්ධ පහ පරිහරණය කරමින් ඉනවා පුංචි කාලේ. නමුත් ඔබට හොරෙන් මේ කපුටු විතරේ බිම දැම්ම වගේ මෙතන මම වගේ මගේ ආත්ම නම් වූ කොහොම විතරයක් දානවා මේ ස්කන්ධ පංචක කැමැති කුඩුවේ. ඔබ ඇති වී නැති වෙන ධර්මතාවය අමතක කොට මේ මම වගේ මගේ ආත්ම කොට ගන්නවා. දැන් බලන්න අහිමි කෙනෙක්, නොසිතපු කෙනෙක් ඔබ මේ තුල හදාගත්තනේ. හිමිතන හිමි කෙනාට හිමිතන දෙන්නේ නැහැ ඔබ මෙතෙන්දී. තේරුම් ගත්ත නැතුවම හිමිතනාට හිමි සමාය ස්කන්ධ පහක ඉදීම ඇරීම එසේ භාවිතා කළාට වරදක් නැහැ. ඒක සුද්ධ ධම්මා පවත්තන්ති. නමුත් එහෙම කරන්න බැරි වෙන්නේ නොදැන. කපුටාට හොරෙන් කපුටු බිත්තර පෙරලා කොහා බිත්තර දැම්මාසේ අපට හොරෙන් මේ ස්කන්ධ පංචකය තුල අපි ආත්ම දෘෂ්ටියක් හදාගත්තා. දැන් ළමා කාලයේ තියෙන සුන්දර බව සහ සැහැල්ලු බව ජීවිතේ ඉක්මවා යෑමේදී ළමා කාලෙන් තරුණ කාලෙන් නැදී කාලෙම දෙන කාලෙට මහලු කාලය දක්වා කෙනෙක් පුතග්ජන ජීවිතයක් ගත කළොත් විසාකාවට වඩා පරිදි විසාකාවනි යම් කිසි පුද්ගලයෙකුට ප්‍රිය කාරණා 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියනද සංකෝ විසාකේ සතං සුඛානි සතං තේ සංදුක්ඛානි. මෙන්න ඔබට සිදුවෙන ඉරණම. මෙතන ප්‍රිය කාරණා කියන්නේ හොඳයි කියන එක නෙමෙයි, අර අල්ලා ගැනීම කියන එක. එතකොට මේ අල්ලා ගැනීම වල සංඛ්‍යාවක් පෙන්වන්නේ නැහැ උන්වහන්සේ. 100ක් තියෙනවා නම් දුක් 100යි, 90ක්, 80ක්, 60ක් ආදී වශයෙන් පහලට දන්නේ. 1500ක් එහෙම කවදවත් කියලා නැහැ. මෙන්න මේ අල්ලා ගැනීම නිසායි ජීවිතේ දුක් බවට පත් වෙන්නේ. අල්ලා ගැනීම නිසායි මම හැදෙන්නේ. මේකට තමයි මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ. සක්කාය දිච්චය. පංචස්කන්ධය ආත්ම කොට ගැනීම, අරමුණ මම කොට මගේ අමගේ ආත්ම කොට ගැනීම. දැන් මේ ටික තේරුම් ගැනීමට තමයි සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍ය වෙන්නේ. මේ ධර්ම ශ්‍රවණය කරගත්තාම අපි සසර ගමනේ ඇවිත් තියෙන්නේ මම වගේ මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය මත නේද? පින්පව් දෙක කළා වුණාට. තවදුරටත් වෙනත් ආකාරයෙන් නොනක් දිනු කරගත්තොත් දෙවියන් අතර හෝ රූපී අරූපී භවතලට යනවා නම් යන්නේ ඒත් නිත්‍ය සුඛාත්ම නම් වූ දෘෂ්ටි මත. පව් කරන්නාට ලෝභ දේශ මොහ පව් මම වෙනවා. පුතක් ජන භාවය තුළ පින් කරන්නාට පුණ්‍ය කර්මය මම බවට පත් වෙනවා. ඒකට විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතර. නිවර්ණ යටපත් කළ ධර්මාර්ගයෙන් පිටස්තර ගිය ධානලාභියාට රූපී අරූපී ධානවල රූපී ධානයේ මම වෙනවා අරූපී ධානයේ මම වෙනවා මේ මම හොයාගත්තේ නැති බුද්ධලින් සංසාර ගමනින් මිදෙන්න ගියාම මායාව විසින් වෙන දෙයක් මම කොට දී සසරේ රඳවනු ලබනවා මේ සියල්ල මාර උගුල් ඒ නිසා ධර්මස්සෝණෙන් මුලින් මායා හඳුනාගෙන ඒ ඉස්සරහට යන්න වෙනවා ඒක තේරුම් ගන්න ඒ තේරුම් ගැනීම තුළ සක්කාය දිච්ඡ යන මා මනමින් පැහැදිලි කළා විචිකිච්ඡා ශීලපත පරාමාස පැහැදිලි කරන්නට මට කාලය තියෙනවා කියලාද මම කල්පනා කරන්නේ නැහැ දැන් මොකද්ද සක්කාය දිච්ඡය කැඩෙනවයි කියන්නේ එහෙනම් මේ ඇතිවි නැතිවෙන ස්කන්ධයන් ඇතිවි නැතිවෙන ප්‍රතික්ෂේප කොට අල්ලා ගැනීම ඔබ කළ වර්ධනේද උපාදා පරිත්තස්සනං චෝ වික්‍රේ දේසිස්සාමි අනුපාදා